ධර්මදේශනාව. සිත ධර්මදේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්සැක්ක ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති පූජ්‍යපාද මෙඩිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සමන්ත චක්‍රාලේසු අත්තා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සමන්තු සග්ග මොක්ඛදං සම්මස්සවනතාලෝ අයං අදංතා ධම්මස්සවනතාලෝ අයං අදංතා ධම්මස්සවනතාලෝ අයං අදංතා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සයෝ මේ භික්ඛවේ පුද්ගලා සන්තෝ සංවිතමානා ලෝකස්මින් අතමේ තයෝ අන්ධෝ ඒකචක්ඛු විචක්ඛූති. අධ්‍යාපතුනි, අපි මේ ගත කරන්නේ විශේෂ වූ දවසක. සිංහලෙන් වශයෙන් ගත්තු වසරක අවසන් සැයකීපය. අද සම්මයා වන විට තියෙන පස්වක්සේ සමු වසරක් සීමාවයි. ඊට පසුව නැකටත් නැති කාල සීමාවක් සමග එක උදැස්සන වන්නේ නව වසරක් උදාවයි. මේ සඳහා මේ වන විට සිංහල හින්දු සක්තිකයින් අමුදිකයින් හටක් නොසින් සූදානම් වෙන හැටත්ක දකින් කරන නිසා අපට ධර්මාන ශාස්සනාවත් මේ අලුත්සවරුද්ධෙන් පරිබාහිරව කරන්න වෙන්නේ නැහැ. මේ අලුත්සවරුද්ධ මුණ ගැසෙන හැම දිනම හැමෝටම සුබ අලුත්සවරුද්ධක් ඒවායි කියන්න බලන්නේ. මේ අවුරුද්ද හැමෝටම සුබ කරගන්නට අපි කොයි ආකාරයෙන් කටයුතු කළ යුතුද කියන එක පිළිබඳව වචනයක් පැහැදිලි කිරීම තමයි අපේ අරමුණ වන්නේ. මොකද ගත වීගිය අවුරුද්ද බලා සිටි අය වශයෙන් අප දුටුවා අවුරුද්ද හැම දිනකටම සුබ නොවන බව. අසුබ කරගත්තා අපි කැමති එහෙම නොවනට. මේ අනුව අපි ධර්ම දේශනාව ගොනුවන්නේ මේ අලුත් අවුරුද්ද ගත කිරීමේදී අප අපේ යහපත සඳහා, රටේ යහපත සඳහා සහ අන් අයගේ යහපත සඳහා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව කරුණ පැහැදිලි කිරීමකට. මේ සඳහා අපි අද තෝරාගත්තේ අංගුත්තර නිකායේ තිතලිපාඨයේ සඳහන් සූත්‍ර පාඨය. සිනෝර බුදුරජාණන් වහන්සේ සිතුන් වහන්සේ වාමකල මහණෙනි මේ ලෝකයේ පුද්ගලයන් තිදෙනෙක් දකින්න ලැබෙනවායි කියලා වදාළ සවමෙදික්කේ පුද්ගල සන්තෝ සංවිද්‍යමාන ලෝක. කතමේ තයෝ කවුදේ තිදෙන මහසිත හැදි කරනවා. අන්දංච අන්දම් චේතචක්කු විචක්කු. අපට තේරෙන පාස්තාවෙන් ගත්තොත් කෙනෙක් දැසමන කෙනෙක් කම්බයා, කෙනෙක් සිතයක් කියන කෙනෙක් දැසම කෙනෙක්. අපට තේරෙන භාෂාවෙන් බැලුවොත් මම ධර්මාන ශාස්ත්‍රාමික තියෙන අවසන් ලෝකේ ඉන්නේ ඔය තියෙන කොටස තමයි. නමුත් මේක බුද්ධ ශක්තිය කුල දේශනාවක් නිසා අපට මේ තේරෙන කතාවේ බාහිර ඇස්වල පෙනීම සම්බන්ධයෙන් කළ දේශනයක් නෙවෙයි. ඇස යනුවෙන් පැහැදිලි කරන ලබන්නේ දැක්ම. කියනෝ ගත්තල ඉතා ගැඹුරු දැක්මකින් දේශනා කළ සූත්‍රය. ඒ තිදෙන අතුලට මේ ලෝකේ ඉන්න සියලු දෙනාම බහලාම ලබන. මේ ධර්මානුශාසනයේදී අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න අවශ්‍ය වෙනවා. අප සංදේක්ෂීතු එකසක් සත්‍යක්ෂී ක්‍රියාකලීතු නොසේ නම් ජීවන සතන බාහිර ආධ්‍යාත්මික වශයෙන් ජය ගන්නා මේ ජීවන ගමනේදී දැසින් යුක්තෝ ක්‍රියාකලිතු කියන එක පිළිබඳව කතා කරන්න. සිරිසෙන් අලුත් අවුරුද්දේදී අපි අන්දේක්ෂේ ක්‍රියාකලිතුද එකසකින් ක්‍රියාකලිතුද දැසම සාදා ගත යුතු කියන එක පිළිබඳව සිතන්න ඕනවා. ඔබ සේ සඳහා අද මං හිතන්නේ බොහෝ සේවයක තිබෙනවා. කිනම්සෙන් බොහෝ විතර ඇඳී සිටින බව සත්කාර. කොහොමද අපට පුරුලා තියෙන මේ සිංහල නැත්නම් මේ අලුත් අවුරුද්ද කියලා කියන කාරණ. ලෝකේ එසේ කර්මයාට ජාතීන්ට මෙසේ මව වසර තියෙන්න පුළුවන්. ජනවාරි කාල වෙන දවස් මව වසර සමත් නැහැ. එනක් තමයි මත් දින යොදා ගන්න පුළුවන්. අප සිරු මුල් කොටගෙන මහා කන්නේ අස්වැන්න නෙලා ගැනීමෙන් පසුව සිලබෙන මේ සර්සා සමයක් සමග ගස්වැල් ලොක්කල මල් පිටෙන විට කවුලන් හඳුන්න විට ඒ වසන්ත සමයක් වශයෙන් පිළි අරගෙන අස්සේවලින් සරු අස්වැන්නෙන් සරු අය එකට එකතු වී සතුට බෙදා ගන්නා උත්සවයක් වශයෙන් තමයි මෙයාට හඳුන්වන්න පුළුවන්කමක් තියෙන්නේ. ඒ වෙසක් උත්සවයෙන් ආගමිකම නැඹුරු දෙයක් නොවුනාට මේ උත්සවයේ ආගමික බව ප්‍රතික්ෂේප කරන්නේ කියලා හැම ඒ උපදෙස් දෙන අය පැහැදිලි කරන්නේ කරුණු. පුණ්‍ය කාලයේ කියන වචන ගත්තාම තමන් කැමති ආගමික කටයුතුලදී වාසය කරන්න කියලා කියනවා. කියනවා අපට රැකියාවට ගොස් සිටින මව හෝ පියා අධ්‍යාපනයට ගොස් සිටින දරුවන් මේ සියල්ල ගෙදරට එක්කන දවසක්. ඒ වගේම වසරකින්වත් අලුත් වැඩියාම කරණිය සැක්කත්තන් අලුත් වැඩියා කරනවා. හැමෝටම අලුත් ඇඳුම් ගන්නා දවසක්. ඒ වගේම අන්‍යෝන්‍ය වශයෙන් සුහද බව බෙදා ගන්නා දවසක්. ඒ රස කැවිලි හුවමාරුව තුළ බෙදා ගන්න ලබන්නේ රස කැවිලි විතරක් නෙවෙයි ඉතා හොඳ සුහද බවක් බෙදා ගන්නට. ඒ වගේම වරදක් අඩුපාඩුවක් පසුගිය වසරේ සිදු වී තිබේ නම් ඒක සමාවදී සමාව ගන්න දවසක්. අද දවසේ මතකයි මගේ නව යෞවනයේදී මා කිසියම් ආකාරයක උත්සලම අනුරාධපුර කුමේගල කියන බිස්කට් තුන මායින් වෙන තැනක ඉන්න කියලා දුනා. මා සතු දිනක් මේ අවුරුදු දාවි. ඒ ගෙදර සිටි මව සතිය මානන්ගේ නැත්තම් කන්‍යාගේ පියා අවුරුද්ද සීතලදී මම බලන් හිටියා. ඉස්සර වෙලා වුණ අතරින් දෙපාසේ දුවා. ඊළඟට කෙල් ගල්වම ලැබුවා. සිරණයක් ප්‍රධානයකට ගැඳලා වරදක් සිදු වුණා නම් මේ පහුගිය අවුරුද්ද තුළ මට සමාවෙන්න කියලා ලේලිය ඉන්නවා කියලා. අපි ජීවිතේ මම එකම දවසේ ඉන්න කිසිම උමුදීන් සෝදා කෙල් ගල්වා කිසි ගෞරවයකට මේ පැරණි අපි වැරදි අතහරින්නට නැත්තම් වැරදි අත්තම් ඒ අතහැර දාන්නේ කියලා ඉල්ලුකු සේදුක් එකම දවසේ. අනිත් වගේ අපට අපටයි උරුම දුරලකම් මඟහර ගන්නවා. සත්‍යාරිත්වයට දුරු වෙනවා. සහෝදරත්වය වර්ධනය කර ගන්නවා. සාමය වර්ධනය කර ගන්නවා. සතුට වර්ධනය කර ගන්නවා. දවස් කීපයක් තමයි මේ අවුරුද්ද වේත්තේ සුබ අලුත් අවුරුද්දක් තමයි. අවුරුද්දක් පිළිබඳව කතා කිරීමේදී බුදුන් වහන්සේ වදාළ අර පුද්ගලයන් වර්ග කරන බලමු මේ අවුරුද්දට ගැලපෙන කවුද කියලා. සත්‍යනා පිටියේ අන්දු මහණේ කවුද මේ අන්දේ කියලා කියනවා. ඉදිරි ක්‍රීඩකයන් සුදුසුකම් ගන්න දෙයක් සමාත වදාරන අනේක පුදුලික් තියෙනවා. ඔහුට ලැබුණ ධනයක් රැකගැනීමේ හෝ ලැබු ධනයක් වර්ධනය කරගැනීමේ ඇසක් නැහැ. උන් ඇස තියෙන එක නිදහක් නැහැ. විසම් ලබන්නේ අපි ඊට අවසානයේ දක්වා අපි විශාල වශයෙන් වර්ධනය කරගත්තා. නැත්නම් ලැබ ගන්නට ධනෝපායන මාර්ගය වෙනදන්ට පුදු. මේකට අපි කියන කුසලතාවයන් කියලා. ඔබද කැටි ජීවිත කාලයෙන්ම රැකියාවක් කරලා මුදලුත් කරලා නමුත් සම්පූර්ණක බලපෑම හරි හැම කරපු දෙයක් නෑ. ඉතින් තමයි අප පහල ඇරෙන හැම දිනුවක් ලැබගන්නේ. හේරෙන්ද සමහර විටේ ආදායම වැරදි ආකාරයකට සිල්පලයකට වතුර කෙරෙව්වම යටපැත්තෙන් පහල යනවාසේ ආදායමක වඩා නැස්ති වෙන මාර්ගයන් සොයාගෙන එකතන පල් වෙන ජීවිත. එන්නේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරවා දාරන්නේ එහෙම ජීවනය කරා යෑම. විශේෂිතාවය නැති දැක්මක් නැති පුද්ගලයාට තමයි මේ පෙන්වන්නේ. ඒ අංග කියන වචන දෙකයි ඇයිත් ලකනයි ඇයිත් එකක් නැහැ. ඊළඟට ඒ තවත් කාරණයක් තමයි තියෙන්නේ. නහං වදාරා යතරූපේන සක්ුණා කුසල කුසල කම්මේ ඥානෙයි. සතරූ සම්පික්ෂ සක්ුණහොත්. ඊළඟට මේ කියන කෙනාට යම් ආකාරයකට මේ ජීවත් වෙනකොට කරන කටයුතු මේ කුසලද මේ අකුසලද කියලා දැන ගැනීමත් අවශ්‍ය හැක්කද? ඒකම සත්‍යයි. අන්න තේරුම් ගන්න කහර. කුසල කුසල කර්මය. දන්නවා අපේ ධර්ම විග්‍රහ කරනකොට කුසල කුසල කුසල කියන දස කුසල. අකුසල කියලා. ඒ වෙන්නේ මේ කුසල කියන්නේ. ඒක අමතකව ඉඩක පුණ්‍යයක් කියලා කියන හතක් දීලා. සමන්‍ය ජීවත් වීම කරන කටයුතු වලදී ඔබට මේ කටයුතු යහපත් අයහපත් වෙන සංකල්ප ද අකුසල. කලයිතුද නැද්ද? කියලා කිරණයක් ගන්න බැරුව අහුගෙන ඕනෑම හරි වැරද්දක් කරනවා. මත්තමක දැන්මක් දැක්මක් නැතිනම් දැනුමක් දැක්මක් නැතිනම් අනිත් ප්‍රකමයි කියන අනිත් ප්‍රකමයි කියලා. ඔව් ඉතින් තියෙනවා තමයි. කුසල කුසල සම්මේ ජානෙය සවජ්ජ අනවජ්ජ සම්මේ ජානෙය තීනත් සනීත සම්මේ ජානෙය සම්සුප්ප සත්පතිභාව සම්මේජා හතරක් තියෙනවා. ඔය හතරටම ආධාරණ යම් බඳු එකක් දෙද්ද ඉබඳු එකක් නැහැ. කුසල කුසල යන මේක වඩා විග්‍රහ කරගන්න. ඒත් මේ මොහොතේ ඉතල කාලේ ගන්න අපි සූදානම් නැහැ. ඔබ තේරුම් ගත්ත දේවල් ආස්තෙන් තේරුම් ගන්න. ඊළඟට තියෙනවා සාව ගණනක්. අනවද්ද කියන්නේ වැරදි කියන එක. අනවද්ද කියන්නේ වැරදි කියන එක. ඒකකොට සමන් යම් කටයුත්තක් කරන්න යාමේදී ඒ කටයුත්ත හරිද වැරදිද? ඒ අන්නයි හිත කරලා හිත කරලා. ඒ රටට හිත කරලා හිත කරලා. ඒ සමන් අදහන ධර්මයට හිත කරලා හිත කරලා. ඒ පිළිබඳව සිතා බලන්න අවශ්‍ය වෙනවා. ඒකකොට තමයි මේ අනවද්ද කර්මයට නැත්නම් නිර්වෘත් කර්ම කටයුත්තකට දින්කෝයින් කොටසෙන් යෙදෙන්නට ඉවත් වෙන්න පුළුවන්. අර කියන පුද්ගලයාට එහෙම තීරණයක් ගන්න අවශ්‍යතාවයක් නැහැ නේද? බුදුසක්. ඒ වගේම සීනප්පණි. සීන කියන්නේ පහක්. සීනප්ප කියන්නේ ඉහිරි කියලා කියන කෝසක් කියලා. මේ හතරෙම සමානතාවයක තියෙනම ඉවත් වෙච්ච පාට. ඒතකොට සමන් යම් කටයුත්ත කරන ධානයේදී ඒක පහද්ද හිමද? ඒක අහිත කරද? ඒක ශරීර සෞඛ්‍යය අහිත කරද? ඒක මෙලෝ අහිත කරද? පරලෝ අහිත කරද? පරලෝ කියන වචනකත් මත සම්බයක් විස්තර කරනවා. අපි උපදිනකොට අහන්න ලැබෙන කර්මයක් තමයි පරලෝ යනවා කියන්නේ. ඒ කියන්නේ මෙලෝ ආතහැර ගියයි කියන්නේ. එතන කර කියන එක වෙනත් ලෝකයක් තියෙනවා. ඒ කර කියන වචනේ යෙදුනහම ඉතෝඩ වෙනස් තරපෙණයක් තියෙනවා. කර දේශ, කර කෝසිත, කර ආර්ථ. ඒකකට කර කියන්නේ අනුන් කියන එක. තේරුම් ගන්න. කර ආර්ථ කියන්නේ. එහෙනම් පරල ලෝකියන වචනක බුදුහාමෙන් සඳහන් වෙනවා අකමන්සත් ස්කන්ධ සංස්කෘතක ලෝකී කියලා. එහෙනම් අන්නයි සතු කෞතිලි ස්කන්ධක. ඒක උන් පරලෝ වශයෙන් දැක්කත් වැඩක්. අර පරලෝ කියනක නෑ කියලා නෙමෙයි නිර්මා කියන්නේ. එකකට ඉතන අමන්සත් අනන්ත. යහපතක් සිදු වෙන එතන ලෝක පරලෝ යහපත කියලා. සැලන්න පුළුවන්. අනන්ත යහපතක් සිදු වෙන කියලා ඒකකට අපිට හතක් ගන්න නෑ. ඉතින් මේ විදිහට සීන සමීප. නැත්නම් සුසස්සකහත්. සසින් සමාධිය සලකන ලබන. සීතිය සලකන ලබන. සසෙනම් ආගමීත්‍ය ගැනීම සලකන ලබන. මේ කාරණා පිළිබඳව යතාරු පන්තිස්ස සක්කු නොහෝ ජම්මා පාරෙන් තේරුම් ගැනීම සඳහා අහුට අවශ්‍ය ඇසක් හැදැක් ඒ වගේම මේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ කොටසක් එහෙනවා අන්න සුප්ප සම්ම කියය සම්හර ගැන පෙන්න්න අන්න කළු සුප්ප සුදු න ඒතෙන් පෙන්න්නන්නේ ප්‍රහතත් පැහකක් කිය සිතර හිත කර කියන්නේ එහෙම එකිනෙකට ප්‍රතිවිරුද්ධ දෙකක් කියලෙක් එන ප්‍රතිවිරුද්ධ ක්‍රියාවකදී අයහපත් පිළිබඳව කොහොමද තේරුම් ගැනීම තෝරාත්මක් හැකියාවක් නැහැ. මෙන්න සන්නේ කරුණු දෙක තේරුම් ගන්න. ලැබෙන ධනයක් හෝ උපයන්න ධනයක් ගන්න, උපයා ගන්නා වූ ධනයක් හෝ ප්‍රමාණිකුලේ දිනු කරගෙන යාමෙන් අභිවෘද්ධියටපත් වීමට හැකියාවක් නැත්නම් කිබඳු කුසලතාවයක් නැතිකම එක ඇසක් නැතිකම ඒ ක්‍රම ක්‍රියාව මෙලෝ සරව වශයෙන් කුසල අකුසල කර්මයන් වශයෙන් දින ප්‍රහිත වශයෙන් උසස් පහත් වශයෙන් අන්න සුත් වශයෙන් සහ සමන්ත සමන් වශයෙන් සිත කර ආකාරයේ තෝරා ගැනීමට දැක්මක් නැතිකම අනිත්‍යස අනේ මෙන්න මේ ආකාරය අන්‍යයි කියලා සම්මේ මාවස්තර උදාවක් සමගි ඔබ හිතමු නැදෙන එදනේ සමාජයේ මේ කියන අන්දමින් සිටින්නට පුළුවන්. සමහර වෙලාවන් ඔබට උපදෙස් දෙන්නත් පුළුවන්. අනේ අන්දමින්ගේ උපදෙස් පිළිපදින්නට ගියොත් ඔබට සුබලිත් අවුරුද්දක් ගන්න තේරුම් ගන්න තරමට. මතක් කරගන්න මේ කාරණා. හැදෙන වෙන සමාජයක් පවතිනවා. ළමා කාලයෙන් අපි අත ගමනක් පවතිනවා. අපට සිදු වෙන හැම දෙයක්ම තියෙනවා. ඇත්ත වශයෙන්ම සන්තෝෂයේ මුල් කොටද. විශේෂයෙන් දරුවන්ගේ ලෝකයේ සතුට මුල් කොටද. දරුවන් සමග මෞපිය කියන වචනයට වඩා සුහදව ඒකින් සමීප වන ජීවිතයක් ගත කරන්න පුළුවන්. දරුවන් සමග ඉන්නට පුළුවන් දවසක් තමයි මේ අවුරුදු දවස් කියලා කියන්නේ. රජයේ මුතුමාලි දෙල දරුවන් අවශ්‍ය සඳුම් පළමු ටිකක් ලබා දී වෙනත් ලබා නොදී සමන් සම්පත ධනය මේ අන්නයිගේ හතර සඳහය දීම වෙනුවට වෙනත් දුරාචාරයන්ට යෙදෙන ආකාරය ස්වමිය රටේ නගරී සමාජයේ බලට නැද්ද අපි මෙතන වස්න දෙකක් තේරුම් ගන්න චාරිත්‍ර වාරිත්‍ර පුරි සමය ගන්නවා පිරිත් පිරිත් කියන වචනය. අවුරුද්දක් තියෙනවා චාරිත්‍ර වාරිත්‍ර. චාරිත්‍ර යන කාටිකක් සිංහලට ගත්තොත් කලේතුදී. වාරිත්‍ර යන විරතියෙන් නැත්තම් වෙන්නේ වැලකීතු දේවල්. එතකොට අවුරුද්දක පිරිත් තියෙනවා කලේතුදී. විරිතුත් තියෙනවා. ක්‍රිෂ්ණන් මොකලෙයි නමුත් මට කියන කමදාට මේ චාරිත්‍රාරිත්‍ර හින්දුන් වශයෙන් සහ බෞද්ධින් වශයෙන් හරියටම අනුගමනය කරන ත්‍රිස් නැතුව නෙවි ඔවුන්ට අපි ආදරේ ගෞරවය ජාති ප්‍රණාමය හිමිනවා ඒ ජාති ප්‍රණාමය නිසා ඒත් මේ විතරම් ගණන් නොගෙන මේ චාරිත්‍ර වාරිත්‍ර මාරුවන දේවල් දකින්න නැද්ද? චාරිත්‍ර කියන සැලෙයිදු දේවල් පැත්තකට දාලා වාරිත්‍ර කියන කොටස නොකලෙයිදු දේවල් ඉතිපිටට කරගෙන අපේ සිංහලකම අපේ ජාතික අනන්‍යතාවය මේ කරගත සිවිත්තිකා වනසා ගන්න බවට උදාහරණව සමාජීය දෙකනේ. අන්න එතනයි අපිට තියෙන කනගාට. අවුරුද්ද ගැන නෙමෙයි, කිවඳු අවුරුද්ද අපේ ජාතියේ අපේ අය තේම පිළිගන්නව නම් මට දුකක් තියෙනවා. එහෙම අවුරුද්දක් නම් නොහයිතුයි. ඔබට ඒක සිදුවන්නේ අපටත් නැති නිසා. අපි මේ හන්දියටයි ටිකක් තේරුම් ගන්න බලමු. ඔබට උපදෙස් දෙන අය සමහර විට නැත්නම් ඔබ ගැන කල්පනා කරලා බලන්න. ප්‍රතික්ෂේපයක් වෙන්න පුළුවන්. ඔබේ ජීවිතයේ ඔබ කිසියම් ආකාරයක මත්පැනක හෝ දුමක් හෝ තවත් දෙයකට හුරු වී තිබෙන තියෙනවා නම් මේ අමරයි. ඔබට ඒ දේ කුරුකලයේ මවද පියාද මවපියා ඉදිරියේද? එහෙමත් නැත්නම් මෙන්න මේ වැඩිපුර නිදහස ලැබෙන අලුත් අවුරුද්ද වැනි දවසකද ඔබ මුත්පත්යෙන් පානි සඳහා අත්පොත් ගන්න ලැබුවේ? එදා නොවේද? එකෙත් නැත්නම් විවාහයේ හැසිරෙන දෙකර ලැබෙන අවමගුල් උත්සවයේදී ශනි රකින්ත විය ධාත්‍රී සමයේද දුරාචාරී අත්පොත ගැනීම පළමු වරට ඔබ අත්හදා බැලුවේ කාගේ හරි කීම තුල? මේක දැනට ඒ දේවල් හුරු වෙන අයගේ අතීතයේ දුස් බලන්න. මෞඛ්‍යම් හෝ වැඩිතුන් ඔබ වැඩිතන් අතම දේගෙන සැලකිරීමක් අන්න මේ අවුරුද්ද ඔබේ දරුවන්ට මේ දුරාචාරයේ අත්පොත ගැනීම සඳහා අවස්ථාවක් කරගන්නා වූ අන්දයින් මේ සමාජයේ සිටින අර්ථි අන්දයින් තේරුම් ගන්නේ කාරණාව. එනිසා මල්මින් තිවිතුරු දරුවන් වශයෙන් දුරුවන් වශයෙන් ඔබේ අනාගතයේ පාරිශුද්ධිය රැක ගැනීම හමුවේදී මේ අන්ධයාගේ උපදෙස් නම් ගන්නපා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර වදාරනවා මේක පස්සන ගාථාවක් ඉදිරි කාරණෙක් කියලා මායික් පෙන්නන්න. එනිසා තේරුම් ගන්න ඕන කරුණක් අපේ රටේ ඉන්න ශිෂ්ටමත් කලා සූර්යයක් සම්විධානයේ විද්‍යුත් කන ස්වර්ණ දෙද්ද විශ්වරින් සහ අම්බුලින්ගේ විශ්වරින් නැත්නම් මේ ගායක යුවල නෙමෙයි යුවලේ යුවල කියන්නේ සිදුවු මේ ගායක යුවලේ සමාජයේ දුර්වලකම් උපහාස ලක් කරන ඊට තියෙන ලස්සනට ගායනා කරන අපේ ගමේ පිහිටිය මේ ලොකු මහතා අපේ ගමේ මහසතුළු කුන්ති අයට කෙලින් යන්න කියලා දෙනවා. ලොකු වුණහම ඒ ඔක්කොම ඇදේට යනවායි කියලා කිව්වා. කවුද මේ මහසතුළු? පහළවගේ සුභාවය හරහට යන්න කියලා කියනවා. එතන මේ වැඩි හිටියන්නේ අවුරුද්ද සමන්ගේ දූදරුවන් දැනින් ඉරිත් ලැජ්ජා හිරු ලැජ්ජා බය නැති විදිහට වැරදි ප්‍රතිපත්ති අනුගමනය කරනවා. සූදුව නැත්නම් අත්යන් හැබැයි උන් බලාපොරොත්තු වෙනවා උන්ගේ දරුවන් එහෙම නොකරයි කියලා. අපි මේ අතරට ලොමක් නම්බල කරන්නේ පයි. ඒක තමයි හරහට යන කක්කත් කෙනින් යන ළමෙන් කියන්නේ. මේ ආදර්ශය ගන්න දරුවෝ ළමාකාලේ මොන කරත් මේ මම ඒගොල්ලෝ කරන්නේ ප්‍රාන්තවල නිසා නේද කියලා ඒකට පෙළඹෙන්නේ නැද්ද නිසා ලොකු වෙනකොට ඒවත් අර්ගයේ පාරෙම යනවා. බලන්න ජනක කරුණ ඇසින්න දුලගේ පාර තමයි තාත්තලා මේ විවාහ කළාම තමම් ඒ පාරෙම ගියන්නේ. තමම් තම දරුවෝ ඉන්නවා. ඒ සමේ හිරිචිතයට තමන්ගේ අනාගත දරු කරපර ඉස්සරහවුන්ට ප්‍රදර්ශනයෙන්ද කරන්නේ කොතරම් ඉන්දස් හදතු. ඔවුනුත් සිටිනු මේ දෙයන්. එයින් කියවෙන්නේ වචනින් අවවාද දීලා හරියන්නේ නැහැ. ආදර්ශයෙන් කියන්නත්. බලන්නේ දුරාචාර සහගත සත්‍යං පාමී හෝ කවිනි ක්‍රියාවන් නිසා ජීවිතක පවතින තෝන සමාජීය සමාදානීය බිඳුවැටුම් කී අවස්ථා කීයක් තියෙනවද අවුරුදු අවුරුදු සේක පවතින තෝන සන්තෝෂයේ බිඳුවැටුම් අවස්ථා කීයක් ඔබලට තිබෙනවද මත්යෙන් පානයකට වාහන ධාවනයකට අන්නයක හමතු එද මේ පිළිවෙලට නිදේත රාජි අන්නයක පරිදි පරිපති මොහුනම් අනුතරක් කරගන්නවමයි එහෙමත් එක්කන අවස්ථා කීයක් තියෙනවද මේ අතීත අවුරුදු වල මේ සිදුවීම් දෙක බලන්න. අන මේවා සිදුවීම්ට ඉඩ දෙනවා නම් කවුදටත් මේ අවුරුදු සුබ වෙනවාද? ඒක අවුරුදු චාරිත්‍ර වෙනවාද? චාරිත්‍ර ගැනීම නෙවෙයි. ඒ නිසා අපිට මේ ලැබී තිබෙන අපේ අනන්‍යතාවය පෙන්වන්නට සිදෙන මේ උත්සවය වැඩි පිළිකක් බහුතරයක් නෙවෙයි. ගම් පිරිසක් විසින් මෙසේ අපිරිසිදු කර ගන්ට දස්කන ලැබෙනවා. එන ජීවිත තේරුම් ගන්න ඕන කාරණාව. එනිසා මේ අවුරුදු වලට මුහුණ දෙන කුළුදු එවන් අපිරිසිදු නොවන කුළුදු දරුවන් උපදෙස් දෙන්නට පුළුවන් මව්පියන් නැති වෙනකොට චෝදුවට ගියාට කමක් නැහැ. සම්පාණය කළාට කමක් නැහැ. අත්කන් මෙතිකක් ගත්තට කමක් නැහැ කියලා. ඒ උපදෙස් වැරදි. ඒ ඔබේ පාරිශුද්ධ කියලා සත්‍ය කියලා සීමා. මම මතක් කරනවා ඔබට. සුනිල් සිංහන්ගේ ජීවිතේ කොටස. ලැබුණේ අවවාද නොහොඳින ආරකය. දුදනන් නිසා සිය සෙනහුරු මාර්ගය මන් පෙරදියේ වරදින් සිටි පාර්ථය ඒගිය මගේ අවසානය පෝරකය ඔබට කෙදී අයසනේ යන්න ආරම්භ කළොත් එහෙම හදෝද යන්නේ වරදින් සිටි පාර්ථය ඒ නිතිය මගේ අවසානය පෝරකය හෝ රෝග පීඩා අකල් මරණය විය හැකි තනින්ට පෙර පිතා බලන්න අවුරුදු සුන්දර කරගන්න. මේක තමයි අපට හැම දිනාවෙන්නේ. මේ වැරදි කරන අයට දෙන්න තියෙන අවවාදය මේ වරදට සමාජය පොළඹවන්න එපා. ඔබ මේ අංගයින්ගේ අවවාද පිළිපදලා අමාරු යටෙන් පිටා. අපි ඊළඟට යන ඉතුරු ඇස්සට හොයාගන්න. ඊළඟට කෙනෙක් ගැන කතා කරමු. ඒ අන්දය ගැන කතා කළේ. අන්දයට එකට ආර්ථික දියුණු ලබා ගන්න හැකියාවක් නැහැ. පින්පව් පිළිබඳ විශ්වාසයකුත් නැහැ. ඕනෑම දෙයක් කරනවා. ඒ අනුව ඉතින් නීත්‍යානුකූල මත්පැන් පොළ නගරේ පවතින අතර ඕනෑම ගමක නීත්‍යානුකූල නොවන මත්පැන් පොළකුත් ප්‍රතිපේකුත් මේ අවුරුදු සමය දිග වෙනවා. සංචාලේකන ආරම්භ දළුවත් වෙන වසරේ අප්‍රේල් මාසයේ තුල මත්පැන් පරිභෝජනය වෙනදාට වඩා බොහෝ සීතල වස්තුවක්. අපිට ලදානක් තියෙන කරම්බක්. ඒ අපි අවුරුදු චාරිත්‍ර ප්‍රමාද අපි විනාශ කරගන්න. මේ ජාතියක් වශයෙන් ගොඩේන්ට ගමනේදී අපට මේ හිත කර වෙනවාද? ගැඹුරින් හිතන්ත වන කාලයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ කරන ඒක චක්කු. සිත හැක්කින කෙනෙක් තියෙනයි කියලා. එහෙන් කියන්නේ ඔහුට යම් කිසි ධනයක් ලබන්නට හෝ ඒ ධනය දියුණු කර ගන්නට හැකියාවක් තිබෙනවා. නමුත් ඒ ධනය දියුණු කර ගැනීමේදී ඒ හොඳ ධනයක්ද කිඳ පවුද ඊළඟ ප්‍රවේශද සත්‍ය පහද සලහක සොල තියෙන කාරණේ සැලසීමක් ගන්න නැහැ. කොහොම හරි දියුණු කර ගන්න බැහැ. එතකොට මොකද වෙන්නේ? දැන් අර අන්ධ පුද්ගලයා ගැන කතා කරන්නේ මෙලොව සහ පරලොව දෙකම වෙනස් කරගන්න තියෙන්නේ. මේ එකක් සැටි පුද්ගලයාට සමන් සාධාරණ හෝ අසාධාරණ සමාජ විරෝධී හෝ විරෝධී නොවන විවිධ සමාප්පයන් නම් සාමයේ ජීවුම් කරගෙන මෙලොව වශයෙන් නමුත් ආර්ථික සම්පත් ලබා ගන්න පුළුවන්. සෝතු භාවිතා කරන්නේ සේයේන කූටකම්මේන මුසාවාදේන චූපයන් හිතෝසෝ නිරයන් ගන්තා ඉතක් විසන්න පුරුදු හඳුවාධාරම හොරුවෙන් හොර අංචාවෙන් අපටිතමින් බොරුවෙන් සංගිති පුද්ගලේ ඒ සමන් උපේන ධනය සොයා ගැනීම සඳහා කාලය කත කරනවද හංසේනාද ඒ කරද හේතු කොටගෙන ඔහු මරණින් මතු දුගති ගාමී වී එකැස් පුද්ගලයා තමන් වනසා ගන්නවා. ඒ පිටක් පුරිසන්නති කියන වෙනස් වෙනවා. ඔහු කිනම් පරලුව නැති කරගන්න. මේ නිසා ජීවනෝපාය කුසලතාවේ දිනු කර ගැනීමේදී පරලෝ නැත්නම් අන් අය සමාජයේ වෙනස නැيرين එහෙම නැත්නම් තමන්ගේ ලෝ වෙනස නැيرين කටයුතු කරන්න ගත්තොත් එතන අපට කියන්න පුළුවන් කමක් නැහැ. ඔබ යහපතක් කරගත්තයි කියලා බුදුරජාණන් වහන්සේ අදාළා. ඒ නිසා එකසක් පිළිම අධිවේ සමාජයේ ජීවත් වෙන අප දකින්න ඔය ජම්ම හයත ඔය වගේ දහදන් ලැබුණාම උන්ට කිසිදු කාර්යයක් සාධාරණයක් නැතිව සමාජ විරෝධී සිටි විරෝධී කර්මකටයුතු කිරීම කායික්මෙන් හනවා. උන් මෙලවක් සම්සනවා. ඒ වගේම උන් සමන්දි පරවක් සම්සගන්න. සලන් මෙන්න මෙහෙම ප්‍රශ්න කියනවා. ජාතියට දැස්සක් යන්න. හයිද? අපි ගොන් හත්ය. ගොන් හත්යට ලබා දී තිබෙන සම්මාන. ජාතියට දැස්සක් යන්න ලබන්නේ ඔහු විසින් කරන්නේ නිර්වද්‍ය කුසික සම්මාන. ඒ වගේ අතට මේ හන්දයින් කරන වැඩ හන්දයින් සමාජයට උදාහරණ සුරාව සූදු විරාචාරය නිසා සිදුවෙන හානිය බැලුවම අපට උන්ටත් දෙන්න පුළුවන් උපාධියක් ජාතිත වසසක යනවා කියන්නේ. ඒ ස්ටිෆන් කියනවා නම් ජාතිත වසසක යන්නත් බෑ. තේරුම් ගන්න මේ කාරණා. අප ජීවත් වෙන්නේ අප වෙනුවෙන් විතරක් නෙවෙයි. අප ජීවත් වෙන්නේ හැම දිනාවෙම. සංයෝජිතන්ට බෑ සමාජයක් වශයෙන්. රටක් වශයෙන්, ජාතියක් වශයෙන්, ආගමක් වශයෙන් අපි හැමෝම. පරිහානිය දොරටුවට අතවනමට සූසු නැහැ. ඒ කොටස් කරුවේ හේතුත් නැහැ. මේක වඩා සමෘද්ධිමත් අනාගතයක් සඳහා අපි කොටස් කරුවන් වෙන්න ඕන. මේ නිසා බුදුරජාණන් වහන්සේ දාරනවා. අන්දං ච ඒකකං ච ආරකා පරිවද්ධි විචක්කං කන සේවේත සිතං කුස පුම්මං. අන්දයත් එකක් තියෙන කෙනෙක්. ඒවත් මේ දැක්ම නැති අය සම්පූර්ණයෙන්ම සම්මුලින්ම වර්ධනය කරන්න උන්ගේ පරිස්සම් තියෙනවා. සිවනේ කරන්න දෙකම තියෙන කෙනා පොසේස්ත පොරසේ කුද්දලි ඔහුගේ අවවාද ගන්න පුළුවන්. අපි අස්සේක තියෙන කාටද කියන විස්තරහට බල බල. සියනු අපිට තේරුම් ගන්නට පුළුවන් කරුණක් තියෙනවා. අපිට කිසියම් කුසලතාවයක් තියෙනවා. ඒ කුසලතාවය ජීවුනි කරගෙන සමාජයේ යහපත සමාජ සේවා කටයුතු කිරීමට බුදු සමයේ බාධාවක් නැහැ. ඕනෑ තරම් ඉස්සෙල්ලාම කියන්න. සමාජයෙන්. පැහැදිලි කරන්න වෙලාවක් නැහැ. හතක් කරගන්න පුළුවන් නම් ජාතක පොතේ තියෙන චුල්ල ශක්තිය කියලා ගන්නකොට. මේ චුල්ල ශක්තිය ජාතකයේ පෙන්වන්නේ මේ කුමක්? දැකලා මේකින් කෙනෙකුට තමන්ගේ ජීවන මාර්ගය සකසා ගන්න පුළුවන් කියලා කියනම ආරකය. එදා දවසේ වෙනත් මත්ස්‍ය මාස නැතිවෙන මේ නීතින බලලිට අවශ්‍යකමට අලවිතරල සුළු මුදලක් ලබාගෙන අන්තිමට කෝටිපතිය වෙන චරිතයක් තියෙනවා. යහපත් මාර්ගයේදී සිහිල්ලා ජීවෙන්න පුළුවන් ආකාරය. ඒ නිසා අපි ජීවෙන්න තවස්සේ එනෝතේ දිනු අපි අධ්‍යාත්මිකයේ වංශන එකක් නෙවෙයි ඒක. අපි ජාතිපත්යේ වංශන එකක් නෙවෙයි ඒක. දේශීයත්වයේ වනසන එකක් නෙවෙයි. බෞද්ධ අනන්‍යතාවයේ වනසන එකක් නෙවෙයි. තේරුණාද? මේ පිළිබඳ අවවාද දුන්නා වූ අයිති දෙනෙක් මා ඔබට මතක් කරනවා. අනගාරික ධර්මපාලතුමා. බෞද්ධ පසින්තා සිංහලෙක් වශයෙන්. එතුමන්ගේ එදා ක්‍රියාකලාපයේ අගයීමට ලක්ුනේ නෑ බොහෝ විට අපහසුතාවයක්. එතුමන් ගෞනස් නොකම කියලා වාහනයක හැරෙන වාහනේ තමයි එතුමන් ප්‍රශ්න පවත්වනදී පෙර හොගන මාලිගාව කියලා අපහස් කරා වුණා මේක අනුමත තියෙන්නේ. එතුමන්ගේ වියෝගෙන් පසු අද සුබ වේර ගැනීම සිතුමන් තුළ මෙහෙවර ප්‍රයෝග අරමහ කරන්නයි. මෙලෝ වීරතේ උපන් කෙනෙක් නෙමෙයි ස්ටිකින් ජාතික මහින්දෙස් මහින්දින්යන්. බලන්න මේ කටකෙලින් අපසත් උරුමයේ දැකලා ජාතික අභිමානය ඇති කරන්න කවියෙන් කොතරම් දේවල් කරා. මෙරට උතන් කාන්තාවක් නැහැ මාරි මිනිස්සු සිරින්ස් කියලා. අපි එල්ල කටසතු සහතක් තම දැකලා ඒ සඳහා ඒව දියුණු කිරීම සඳහා අපේ ජීවිත කාලයම කැප කරලා අපි එකම අපේ ක්‍රමයේ තියෙන වටිනාකම දැකලා ඒවා රැකගන්නට තමන්ගේ ජීවිත කාලෙම සිටුතු. ඒ අතීතේ හදසක් එහෙම ඉන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි බෞද්ධින් වශයෙන් සිංහලින් වශයෙන් මේ හැම කටයුතුකදීම අපේ තියෙන මේ හැඟීම හේතුන් කොටිට ගන්න අවශ්‍යයි. අප දියුණුවේදී පෞද්ගලික ආර්ථික වශයෙන් පෞද්ගලික කොමනක් මේ වටක් වශයෙන් අප දිනයේ අපි අධ්‍යාත්මය විනාශ කරගෙන නොවි ඒ රැකෙන අය හැබැයි සත්‍යයේදී අපට අපේ අයට දරුකරණයක අපේ ක්‍රම සැලකෙන එක අපේ අයට උදව් කරන එක කියන කාරණා සැහැර කරන්න බැහැ. ඒතොල කොහොමද අපට යන මෙරට එතකොට ආගන්තුකයෝනි අර සෙල්නම් එක් බලන්ට බෙහතාවම නංගින්නම් නේ නැතිකොටි හත් අපිට යම් දෙයක් මෙලොව මේ කටි නිකදවා ගන්න පුළුවනි නම් ඒ දේවල් නිකදෝනේක ඒ දේවල් පරිභෝගිකස් නිදී ගන්න එක අපි අපිට කරන බෞරෝයක් නැත්නම් අපි අපිත් නරක වෙනීමට කරන උත්සාහය කිසි යකි අපි චින්තනේ පරදේශ බවෙන් මුදවා ගැනීමට කටයුතු කරන්න. අපට සසර 500ට 1500 පසු ආක්‍රමණය කළ විදේශිකයන් වර්ග තුන තුළ පරදේශ පිටු ලබා දුන්නා. ඔය ඊට පෙර දැන් කිසි පුද්ගලෙක් කිසි දහස් නැඳගෙන බොන්නේ තිබුණා. ඔහොත් මේ අක්කු මත්යන් කියන කොටස සමාජගත වුණේ මේ විදේශ න්‍යායින් තාක්ෂණයෙන්. අරමදකේ ඉමල් දාසස්තුගේ රජතුමා තමන්ගේ රාජසභාවටගේ විදේශිකයෙක් මත්යන් පානය කරලා ඉන්නව දැකලා ඒ බල්ලා බැඳතමව කියලා කිව්වා. අනේ එහෙම අපට ඒවත් ප්‍රතික්ෂේප කරන අනන්‍යතාවයක් තිබුණා. ඒ දර නරක දෙවන් විතරක් නෙවෙයි අනිත් දේවල් සම්බන්ධයෙන් දක්වල කන්නේ අපට වූ අයිති අනන්තයක් තියෙනවා. පිළිම තේරුම් ගන්න. ඉන්දිය අගමැතිවරයා තමයි එම ගල්හල නේරුතුමන් කියලා. මොකිලා නේරුතු පුත්‍රයා. එතුමන් කරපු ප්‍රකාශයක් මම ඔබට මතක් කරගන්න. එතුමන් ඔය විදේශීය වලින් තමන්ගේ රට වෙන දේවල් පිළිබඳව දාර්ශනිකම අපියක් ඉදිරිපත් කරනවා. ඔව් අපි දොරගෙන කරලා තියන්න පුළුවන් වදින්. ළඟට එන්න. නමුත් අපි දොර ජනෙල් ගැලවිලා යන්න දෙන්නේ නැහැ. තේරුම් ගන්න මේක. ඔවුන්ට අනන්‍යතාවයක් තියෙනවා. ඒකේ රහසක් දේවල් නැත්නම් ඒක අවශෝෂණය වෙනාට කාර්යයක් නෑ. නමුත් ඒව නිසා ඔවුන්ගේ සංස්කෘතිය විනාශ වෙන්න දෙන්නේ නැහැ කියන එක තමයි පිටුමන්න කරකට. දොර ජනෙල් ගැලවිලා යන්න එක සැලසුමක් වෙන්නේ. ඒ වගේ අපට අවුරුදු 500ක නෙමෙයි අපි කියක් තියෙන බව සංස්කෘතික වල හද ගන්නවා විලාස 500ක ලිපිපත් කටිකක් තියෙනවා. මේ තුල genu දේවල් සමාජ විරෝධී නැහැ. පරිසර විරෝධී නැහැ. සත්ව විරෝධී නැහැ. පරලෝ විරෝධී නැහැ. අනේ විදිහට කොයි පැත්තකින්වත් හානි කරන්නේ නැහැ. ඒක වෙනම නිසාවෙදී අපට යම් දෙයක් අපි දන්නවා නම් ඒ දන්තෝන අපට ගැලපෙන දේවල් ලැබුණාම අපිට නොගැලපෙන දේවල් ගන්නමාර මේ උතුමාට වැඩි channel ගැලවිලා යන සුළුසුමකට පෞකිකපත් වෙනවා. මේ අනතුර තේරුම් ගන්න ඕන අප හැමදෙනි. අපි දෙන්නේ කියන කොටසට. සවස් පුද්ගලිකන සඳහන් කරන ලබන. ඒ තමයි S දෙකම තියෙන පුද්ගලයා. අන්න මෙන්න මේ ඇයි මේ රසයෙන් තෝරන. තමන්ට යම් කුසලතාවයක් අධ්‍යාත්මෙන් ලැබෙන්න ඕන. ඒ කුසලතාවය ඊට පස්සේ අන්නයේ හකස් බව ගන්න පුළුවන් වෙනකොට ඔහුට ඔහුගලකට ධනෙනවා. ඒ දානි ඔහු දෙනුන් තමනක් මේ බොහෝ දිනයන්ෙන් ඔබලින්නකොට චිකසකින් ආර්ථික වශයෙන් දස්කලයට පාවිච්චි කරලා ජීවන පුළුවන් තමයි තිබෙන්නේ. සිතරදී උන්වහන්සේ කියනවා අනිත් අසත් පාවිච්චි කරන්න. ඒ තමයි අර පාවජ ජනවද්ද කුසල අකුසල සීන සනීත ස්කන්න සුත්ත කියලා පැහැදිලි කරපු කරුණු හතරට අයිති මාර්ගයන්ගෙන් මේ ධනෝපායන මාර්ගයන් සඳහා සායිතු නැහැ. එහෙම ගියොත් එකස් ප්‍රතිකුද්දලයා ගැන සඳහන් කළේ මෙලෝ පරලෝ දෙකම විනාශ කරගන්න දැස්සති පුද්දැස්සති පුද්දාම්ලයන් සඳහන් කළේ එකස්සති පුද්දලයන් කතා කරලිකු පරලොවක් විනාශ කරනවා. අපට පරලොව ගැන විතරක් නෙමෙයි කියන්න තියෙන්නේ. අපට ඒ රස ගැන, සාපී ගැන, අනාගතය ගැන, විශ්වයන් ගැන හිතන්න වෙනවා. එහෙම සිතුවම අපි කිසිවෙකුට අන්දේක ක්‍රියා කිරීමේ අයිතිය අපේ අදින්නේ නැහැ. ඒ වගේම එකස්සත් ලෙස ක්‍රියා කිරීමට සුදුසුයි කියලා බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. උන්වහන්සේ වදාරන්නේ විචක්කුම් තම සේවේත. මොකද සිතම් පුරසකුත් කියන්නේ ඇස් දෙකම තියෙන කෙනෙක් රසස්තරක්. අන්න අලුත් අවුරුද්ද ගන්න. ඔබට ඇස්වලට දහස හම්බුවේ. සමන් නිවන් යන්න ලැබී ඔබට අවවාද අනුශාසනා දිනු ලබන්නේ කණියසක් ඇත්තෙද්ද ඇත්තෙකම නැත්තෙද්ද කියලා ඔබ සැලකිලිමත් වෙන්න. වර්ධනීය පුද්ගල ඔබට ගන්න අවශ්‍යතාවයන්. අපි ඒ නිසා කෙනෙක් පිළිබඳව තේරුම් ගැනීමේදී ඔහුගේ පසුබිම ගන්න. ඔබේ ආර්ථික පසුබිම හපත් කරගෙන තියෙනවෝ සාවජ්‍ය අනවජ්‍ය තේරුම් අරගෙන අනවජ්‍ය විදිහටද කුසල කර්ම කැත් විදිහටද ප්‍රණීත ආකාරයටද සුඛ ආකාරයටද වෙන මොකද පිළිබඳව අපට කලපිනවත් වෙන්නේ. ඔහු ධනවතෙක් වශයෙන් දෙනෙන සිටියට ඔහු සඳහා භාවිත කරලා තියෙන්නේ අකුසල කර්ම මාර්ගයේද සීන මාර්ගයේද සාවජ්‍ය වැරදි මාර්ගයේද කන්න මාර්ගයේද එනම් තමන්ගේ සරලව විනාශ කරගන්න. ඒ නිසා අපිට මේ සමාජයේ කල්ප වශයෙන් හරි මෙබඳු දේවල් කරන අය පිළිබඳව දැකගන්න දැනගන්න පුළුවන් නම් මෙබඳු දේවල් කරමින් ඒ මාර්ගයේ නොයන්නට ආදර්ශයක් ගන්න තියෙනවා. ඒ වගේම මේ ලබා ගන්නා උපදෙස් හදල් ගත තියෙනවා. ඔබේ දෙවියන්ගේ ඔබේ දරුවන්ගේ මේ සංයහපතේ යොදනව ඇරුණාම නාස්තියට යොදලා කරන විනාශයට යොදලා කරන කටයුතු සුභාවෙන් සාරුද්දකට හේතු වෙනවාද? ආස්තිකාර ජීවිතයක් සමනොත් විනාශයෙන් සුභාවෙන් සාරුද්දකට හේතු වෙනවාද? මේ පිළිබඳව කල්පනා කරන්න අවශ්‍යයි. ආවිත උදාහරණයක් විදිහට කරමු. සිත සංගතනිකයි කියන සීනාදිමුක්තික කියන සූත්‍රයෙන් අවබෝධයි. බුදුරජාණන් වහන්සේ ඒ සිද්ධිය යම් දැකලා තියෙනවා. සංකම කියන තවත් සූත්‍රයක් එකම තියෙනවා. ඒ දෙකම තමයි කියන්නේ. ධාතුසෝ විත්තේ සත්තා සංසන්දති කමින්. සීනාදිමුක්තික අසත්තා හීනාදිමුක්තිකේ සද්දි සංසන්දති. කල්යනාදිමුක්තික අසත්තා කල්යනාදිමුක්තිකේ සද්දි සංසම්පති උදාසන මහණෙනි අදහස් වශයෙන් ධාතු කියලා පෙන්වන්නේ මෙතන සිතුවිලි හට ගන්න මුලින්ම මූලයේ තියෙන අදහස් වශයෙන්ම සත්‍ය සංසම්බන්ධ වෙනවා සමාන වෙනවා සහස් අදහස් ඇති අය සමග සත් අදහස් ඇති අය එකතු වෙනවා කුණු වලට කුණු සේ කියලා උදාහරණයක් දෙන්න යහපත් අදහස් ඇති අය සමග යහපත් අදහස් ඇති අය ඉති ඔරු උපමාවක් දෙන්නවා මෙහෙම ආනන්ද හාමුදුරුවෝ සමග සක්මන් කරනවා සෞසුපෙන් සරුත් හාමුදුරුවෝ සමග සක්මන් කරනවා පරිණාමයෙන් නිසා මොගලන් හාමුදුරුවෝ සමග සක්මන් කරනවා සිද්ධි කාණ්ඩයයි අමුද්ද හාමුදුරුවෝ සමග සක්මන් කරනවා තවත් පිළිසක් දේවත් හාමුදුරුවෝ සමග සක්මන් කරනවා තවත් පිළිසක් ඔවුන් පාපී විස්කම් කියලා බුදුහාමුදුරු කියනවා. කලනාරි ඒ අය සමන්ත ගැලපෙන කෙනා තෝරාගත්තේ. ඒ නිසා සමන් ළඟ උපතින්ම නෝදු ලක්ෂණයක් තියෙනවා නම් එදුල යන්න පුළුවන් මේක. ඒකට උන්වහන්සේ අදහලා තියෙන තව කරුණක්. අතීතයේ මේ මෙසේ සිදුවිය. සහස්සබහස්සතියයි සංගීත කුණේ සහස්සබහස්සතියයි. වර්තමානයේද මේ සිදුවෙනවා සිදුවෙනවා. අනාගතයටත් මේක වෙනවා කියලා. එනම් අන්න මෙතන තියෙනවා මෞපියන්ට වැඩිහිටියන් සමන් දූ දරුවන් මල්ලැනි දූ දරුවන් සම්පත් සිතුවින්ට යන අය පිළිබඳව ඔවුන්ට වඩා ඔබට තේරෙනවා අදහස් සුදහස් වශයෙන් අහත් අදහස් ඇති අය ළඟට යන්න දුන්නොත් ඔවුන්ගේ සිත ඇතුළේ තියෙන පහත් අදහස් කියලා විතුණුත් ඒක නැඹුරු වෙනවා ගොඩට වෙනවා ඒ නිසා මේක ප්‍රවේශමින් කරන්න ඕන කාරණය. සිංහල අලුත් අවුරුද්ද නැත්නම් සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද යන ජාතිය වනසා ගන්නවා. සමන්ගේ අධ්‍යාත්මය වනසා ගන්නවා. එකක් වෙනවා නම් අපිට ඒකට උත්සවයක් කියන්න පුළුවන්. ඒක සතුටින් පිළිගත් කියන්න පුළුවන්. සුදාලුත් අවුද්දක් කියන්න පුළුවන් මේ දේ පිළිබඳව කල්පනා කරන්න තරස් එනිසා අපි මේ අලුත් අවුරුද්ද සඳහා සමග බැඳී පවතින විරිත්සිලිත් බවට පත් කරගත්තා වූ මේ මුලාව විරිය යුතු දේවල් සල යුතු දේවල් බවට පත් කරගන්නවා මෙය ඇස් නැතිකමක් අන්දකම එකක් ක්‍රියාවලියක් වශයෙන් තේරුම් ගන්න. ඒ අපේ අනාගතයේ හතපතින හේතු වන්නේ ජාතියක් වශයෙන් පරකටපත්. ආගම වශයෙන් හේතු වන්නේ. මොකද මෙතන තියෙන කවක් කරුණක් තියෙනවා. විපස්සී කියලා කොටස. සීල විපස්සී, චිත්ත විපස්සී, විත්ත විපස්සී. අමනාප වෙලා හිටපු කෙනෙක් ගෙදරට ගිහිල්ලා ලොක්කක් දීලා සෑද්දක් දීලා කරන දේවල් අමතක කරමුද කියලා සුහද වුණාට විපස්සියක් සිදු වෙන්නේ නැහැ. සමාව දුන්නට විපස්සියක් සිදු වෙන්නේ නැහැ. ඒ ස්ත්‍රී අපට දුකටපත් වෙන්න සිදු වෙ තියෙන කාරණා පහුගිය අවුරුද්ද අතහැරලා දාලා යහපත සිදු වෙන කාරණාවට එක්ක කරගත්තට විපස්සියක් සිදු වෙන්නේ නැහැ. නමුත් සීලය කියන්නේ කොහොමද? ඉවි කියන්නේ අන්නම් දේවල් වලින් වෙන්නේ විරති. විරමණී සික්ඛාපදං සමාදියානි කියන තැන විරමණී කියලා. විරමණී කියන්නේ වෙන්නේ නැවට. රමණී කියන්නේ දෙමත විරමණී වෙන්නේ නැහැ. ඒක තේරෙනනම් අපි අවසන් සික්ඛාපදයේ ප්‍රධාන වශයෙන් ගලමු. අත්‍යන්තානි වෙන්නේ නැයි සීලේ. අවුරුද්ද උදා ගන්නවා නම් මත්යන් සඳහා ඔබේකට සීල විපත්තියටපත් වෙනවා නේ. සීලපත් පිටපත් වෙලා අපිට සිදුවන්නේ සහතපත් බාහකට. ඒ සීලපත් පිටපත් වීම තුළ ඊළඟට මොකද සිද්ධ වෙන්නේ? සිත පාලනය කරගන්න අවශ්‍යතාවය නැතු වෙනවා. සමන්තුකව කියන පෞද්ගලික දුර්වලතා මතුවෙන් තිබකඩ වෙනවා. සිතක් චිත්තයපත් පිටපත් වෙනවාවත් ලෝභ දේශ මොහයන් උත්සන්න වෙනවා. විශේෂයෙන් ලෝභ මොහ උත්සන්න වීම තුළ, දේශ මොහ විශේෂයෙන් උත්සන්න වීම තුළ අවුරුදු උත්සවය කලගමක් වෙනවා. විනෝදසාරිකාව මරණය පින්කර වෙනවා. අවසානයේදී බලුවහම කොටසක් හොහලේ කොටසක් පොලිස් කණිලි කරුවන් සහ විද්‍යුත් කරුවන් ලෙස. ගියද සිංහල අලුත් අවුරුදු කියලා. ඒ නිසා මෙන්න මේ කියන කාරණා සිදුවනු ලබන්නේ හන්දයින් සහ එකස් එකස්තතිය අතරින. බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ නිරෝධයස් සිටින බව. නමුත් මේ බෞද්ධ සමාජයක් තුළ වැඩි විය යුත්තේ දැසම තියන අය නොවේ. එතකොට නේද අපට සීල විපත්තියටපත් වෙන්නේ නැතුව, සිත විපත්තියටපත් වෙන්නේ නැතුව, සීල සම්පත්තිය, සිත සම්පත්තිය ඇති කරගන්න පුළුවන්. එතකොට නේද අවුරුද්ද සාමයෙන් සමගින් සමාදානෙන් ගත කළා. ඉන් එහාට දිගින් දිගට ගෙනියන වෛර ඇති කරගන්න නැති. හැමදිනම සතුටින් ජීවත් වෙන. ජීවත් වෙන දවසක් දවස් කීපයක් බවට පත් කරගන්න පුළුවන්. සතුට යන බුදුරජාණන් වහන්සේ අදාළ ආකාරයට නිවැරදි පුද්ගලයාගේ සිතේ පවතින දෙයක්. සමෝධිනාද සතුට සමාධියෙන් සල්ලිවලට ගන්න යනවා. මෙත්නයි වලද. හස්ත තියාගන්න. සතුට මුදල් වලට ගත නොහැකි. මුදල් වල තරම් සතුටෙන් ධනාය සිදු කරගන්න විශාල අමාරුවක්. හරි නිවැරදි භාවයේ තුල මෞපිය දූදර සම්බන්ධතා, සහෝදර සහෝදර සම්බන්ධතා, අසල්වාදී සම්බන්ධතා සුහද බවින් කරගෙන යන්නට පුළුවන්කමක් තිරෙනවා නම් ඒ තුළයි මේ සතුට පවතින්නේ. බලන්න මේ කියන ගැටුම් ගැටලු නැති දූදරුවන්ගේ සමාජය ඒවා දැනට ඒවා ආවේනික පුරුදු බවට දුර්වල සම්බවට පත් කරගෙන නැති දරුවන්ගේ සමාජය සතුටින් මේ සතුටින් ගේනවාද කියලා කොට හර සීලයේ ශක්තියටපත් නොවි සිත්ති ශක්තියටපත් නොවි ඔබේ දරුවන් සමග සතුටින් ගත කරන්න ඔබටත් ළම කාලයක් තිබුණා දරුවන් කරන පීඩා අද අදාළ නැහැ කියන්නද සුදුසු නැහැ කියන්නද වැඩි කියන්නේ. ඒක ශරීරයෙන් වැඩි කියක් වුණාට දරුවෙක් පවෙන් ඔවුන් සමග එකතු වෙලා ඒ දේවල් කරන්නේ. ඒ සතුට ඔවුන් සල්ලි වලට නෙවෙයි ගත්තේ. ඒ සතුට ඔවුන් වෙළඳ පොලෙන් නෙවෙයි ගත්තේ. ඒ සතුට ඔවුන් මත්පැන් වලින් හෝ කවක් දුරාචාරයකින් නෙවෙයි ගත්තේ. ඒ නිසා අපිට මේ අවුරුද්ද දුරාචාරයකින් දකින්න. අපේ මුදල නාස්තියටම නොකරන සහපස් මහය ගන්න අවුරුද්දක් බවට පත් කරගන්නට පුළුවන් නම් ඒක උදෑසන විට අද රාත්‍රී පුණ්‍ය කාලී තියෙන කොටස ගිවි මොනගතිය ගිවි ආවසර උදා වෙන. ඒ නවවසර දවස් දෙකක් විතරක් නෙවෙයි ඊට පස්සේ ඊළඟ අප්‍රේල් දක්වා නවවසරක් බවට පත් කරගන්නට මාර්ගය පාදා ගන්න පුළුවන්කමක් තිබෙනවා. නැත්නම් ඔබට දැසැසි පුද්ගලයෙක් බවට පත් වීම නිරෝතරලව කොදී විශ්ව අනන්‍යතාවියත් අපේ තමක් කියන විශ්වයල්ල රැකගෙන සිරිතුම් මිනිසුන් බවට පත් වෙන ගහපත් මිනිසුන් බවට පත් වෙනට නැත්නම් අපට අපේ අවුරුද්ද කියන එක අපි ඉදිරියට අගන පීවරක් බවට පත් කරගන්න පුළුවන් දවසක් බවට පත් කරගන්න පුළුවන්කමක් මේ පිළිබඳව සැලපීමක් වෙනවා. ලැත්තතාවක් මතක් කරනවා නම් අන්දරින්ගේ උපදෙස් පිළිපදින්න එපා. එකක් සත්‍යංගයකට පිළිපදින්න එපා. දැසි දැස ඇති අය උපන් පිළිපදින්න ඔබත් දැස ඇත්තෙක් වලටපත් වෙන්න ඔබට වර්ධින්නට හේතුවක් නැහැ. එසුනම් නිබඳු ක්‍රියා මාර්ගයක් තුළින් මේ දිවි යන අන්තිම ප්‍රේම මොහොතේ මොකයි කීකේ සිතාපොක්ක විසේ සාමයේ සමුදිය සමාදානයේ සතුට පිරි මාත්‍යින් දුරාචාරයෙන් දුරු සුභනාවක් බවටපත් කරගන්නට හැම දිනම සිතට ගන්නා ලෙස අදිස්ථාන කරගන්නා ලෙස මතක් කරමි. හැම සුබලුත් අවුරුද්දක් වේවායි කියන සුභාශිංසනය ප්‍රාර්ථනා කරමි. ඒ වගේම හැමත පෙරවන් සරණ ප්‍රාර්ථනා කරමි. මේ ධර්මානුශාසනාව නිස්කින්නව සම්පූර්ණ කරගන්න. මොදි පාදී